නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සතිපට්ඨානං වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදං චාති ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි අද සන්ධ්‍යායාමයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ පටිච්චසම්පාදයේ පදනම් කරගත්තු සතර සතිපට්ඨානය ගැන ඊට කලින් මම කැමති කර්මය පිළිබඳවත් කරුණු කිහිපයක් විස්තර කරන්න. දිනක් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බ්‍රාහ්මණෙක් ප්‍රශ්න කරනවා. ස්වාමීනි යම්කිසි කෙනෙක් එක්තරා අකුසලයක් කරනවා. ඒ අකුසලයක් කරපු කෙනෙක් ලොකු අකුසලයක් නෙවෙයි මේකේ අනන්තර කර්ම නෙවෙයි. ඊට වඩා පල්ලෙහැන් තියෙන අකුසලයක් යම්කිසි කෙනෙක් කරනවා. ඒ කරපු කෙනා ඒ කරපු අකුසලේ නිසාම දුගතිගාමි වෙනවා. තවත් කෙනෙක් ඉන්නවා ඊට සමාන අකුසලයක් කරනවා ඒ කෙනා අපාගත වෙන්නේ නැහැ එයා සුගතිගාමී වෙනවා කියලා. බුදුහාඳුරනේ මේකට වෙනස මොකද්ද කියලා. බුදුහාඳුර ලස්සන උපමාවක් කියනවා. සමාන ලුණු කැට දෙකක් ගන්න. එක ලුණු කැටයක් අරගෙන වීදුරුවකට දාන්න. දිය කරන්න. අනිත් ලුණු කැටේ ගඟකට දාලා දිය වෙන්න හරින්. පස්සේ බලන්න මේකේ කොච්චර ලුණු රස තියෙන කියලා. ගඟට දාපු ලුණු කැටේ ලුණු රස දැනෙනවත් නැහැ. වීදුරට දාලා දිය කරපු ලුණු කැටේ ලුණු රස දැනෙනවට. බුදුහාමුදුරෝ දේශනා කරනාන්නේ වගේ තමයි සමහර අයගේ ජීවිතය ගංගාවක් වගේ. ඇයි ඒ? පුඤ්ඤාවි සඳ කියපු විදිහට ඒ අය බලවත් කුසල් දහම් කරගෙන ඉන්නේ. අපි කිව්වේ පුඤ්ඤාවි සඳ සූත්‍රයේ තියෙන්නේ. තෙරුවන් සරණ යාම, අකුසල දහම් වලින් වෙන්වීම මේ වගේ තුල ඉන්න කෙනෙක්. ඒ හැකින් යම් අකුසලයක් වුණාට ඒක එච්චර ප්‍රබල නැහැ. අර ගඟට දාපු ලුණු කැටිය වගේ එක දිය වෙල යනවා. ඒක නැවත පුනර්භවයකට ඒක ප්‍රධාන කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් තවත් සමහර අය ඉන්නවා බලවත් කුසල් දහම් කළ නැහැ කට්ටිය. අර කරපු එකම අකුසලයෙන් ඒකම හේතු වෙනවා දුගතියට යන්න කියලා. මේ වගේ උදාහරණ රාශියක් බුදුහාමුදුරුවෝ දේශනා කළා කියනවා. ඊළඟට දේශනා කරන යම් කිසි කෙනෙක් අපි මුලින් සඳහන් කරපු ආකාරයට යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියති සෝයි මං ලෝකං පබාසේති අබ්බා මුත්තෝ චන්දිමා කියලා. යම් කිසි කෙනෙක් කලින් කරපු අකුසලයක් ඊට පසුව කරන කුසලයකින් යටපත් කරනව නම් ඒ තැනැත්තා හරියට අර වලාකුලෙන් නික්මන සඳක් වගේ ලෝකයේ තුල බබළුනවා කියලා. අකුසල් දහම් වෙලා තිබුණත් එයා ඊට වඩා ප්‍රබල කුසල් දහම් ජීවිතේ කරගත්තොත් එයාට හැකියාව තියෙනවා අර අකුසල් වලට වඩා කුසලය ඉක්මනින් විපාක දෙන කුසලය කරලා ඒකෙන් සුගතියක් ලබා ගන්න. හැබැයි ඒකෙන් කියන්නේ අර කලින් කරපු කර්ම නැති වුණා කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදා තේරුම් ගන්න එපා. ඒව තියෙනවා. ඒව කල්ප ගානක අකුසල තිමිලා ඕන මොහොතක ඒව ඉස්මතු වෙන්න පුළුවන්. තියෙනවා කියලා එක තැනක ස්ථාර වෙලා නැහැ. මේ හේතුඵල ධර්ම අනුව ඒ විපාක දෙන අවස්ථාව මේරීමටපත් වෙනවා. ඉතින් ඇතැම් විට අපෙන් අතීත කර්ම වල සිද්ධ වෙච්ච අකුසල තියෙන පුළුවන්. නමුත් අද අපේ කුසලයේ ප්‍රබල නිසා අපට අද විපාක දෙන්නේ බලවත් කුසල තමයි විපාක දෙන්නේ. අන්න ඒ නිසා අපට ලෝකයේ තුල බබළුවන් පුළුවන්කමක් තියෙනවා. සාන්නිතරම බුදුහාම දේශනා කළ විශේෂයෙන් තෙරුවන් සරණ යාම, පංචශීලය ආරක්ෂා කිරීම, ඒ වගේම විනාඩි 2ක් විනාඩි 5ක් හරි කුමන හෝ සමත කමඨහනක යෙදෙන්න. කර්මස්ථාන 40ක් තියෙනවා. ඒ මොකක් හරි Taman කැමති එකක් හුරු කරගන්න. බුදුගුණ බහන වෙන්න පුළුවන්. මරණාසු දෙවෙන්න පුළුවන්. පඨ වියාපෝ තේජෝ වායෝ මෙනෙහි කරන ධාතු මනසකාරය වෙන්න පුළුවන්. ධම්මානුස්සති වෙන්න පුළුවන්. අසුභ භාවනා වෙන්න පුළුවන්. නවසීවතිකේ වෙන්න පුළුවන්. මේ කුමන හෝ භාවනාවක් තමන් හුරු කරගන්න ඒකෙන් මෛත්‍රී කරුණා මුදිතාව උපේක්ෂා වැනි සතර බ්‍රහ්ම විහරණය පුළුවන්. ඒ වගේම ප්‍රබල ලෙස තමන්ගේ කුසලයේ දිනු වෙනවා. මේක තමයි ලොකු රැකවරණයක්. ඉතින් එහෙමින් අතරදී අපි අඩුපාඩුකම් සිද්ධ වුණොත් ඒ වැත්ත මෙච්චර ප්‍රබල විදියට වෙන්නේ නැහැ. අපට ඒව ජය ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒව හොසි වෙන්නේ නැහැ. ඒව නිවන් දැකලා පිරිනමන් පානකම් ඒව තියෙනවා. පිරිනමන් පෑවට පස්සේ තමයි හොසි කරමු වෙන්නේ. අපි බොහෝ විට හිතනවා අහෝසි කර්මවලට යයි කියලා නේ. අහෝසි කර්ම වල තත්ත්වයට එන්න නම් ඉක්මනින් රහත් වෙලා ඉක්මනින් පිරුණ බාන්න. එතකොට ඔක්කොම ටික අහෝසි තමයි. එතකන් අහෝසි වෙන්නේ නැහැ. කලින් බලාපොරොත්තු වෙන අහෝසි වෙයි කියලා. අහෝසි වෙන්නේ නැහැ. කොතන හරි තිමිලා ආයේ එන්න පුළුවන් කොයි මොහොතක හරි කුසලයේ දුර්වල වුණා. ඒ නිසා පින්වතුනි අපට කුසලය ප්‍රබල කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි අන්නේ කුසල ඇතුළු ලෞකික කුසලයේ තියෙන සම්පූර්ණයෙන්ම අර සුක්ඛං සුඛ විපාකම් නැත්තම් කන්න සුක්ඛං කන්න සුඛ විපාකම් සුදු කර්ම හෝ කලසුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම මට්ටමට තමයි ඒ අපි කරන කර්මයන් යන්නේ. හැබැයි ඒ කුමන කර්මයේ කරත් අපි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන මට්ටමින් ඉන්නේ බාහිර ලෝකයක් ඇත කියන අර්ථයෙන් හිතලා අන්න ඒ ඇති ලෝකයට අපි ප්‍රතිචාර දක්වන යෑම නිසා අපි ඒ ලෝකේ නැමැති චක්‍රය තුලම ඉන්නේ. එයින් මිදීමක් අපට නැහැ. කරන ලෞකික කුසලින් නිසා අපට මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී තැන් උනත් අපට ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ විස්තර තැන් නෙවෙයි. ඒව නැවත පල්ලෙහාට එන්න පුළුවන් අපට. අනිත් පැත්තෙන් මේ සංසාර චක්‍රේනකොට අපට ඉක්මවන්න බැරි අභියෝග තියෙන ජීවිත අභියෝග. ලෙඩවීම, මහලු වීම, මරණය සහ නැවත ඉපදීම. විශේෂයෙන්ම ලෙඩ දුක් වලින් මිදුණත් මහලු වීමෙන් අපට මිදෙන්න බෑ. මරණයෙන් මිදෙන්න බෑ. නැවත උපතසයකට යාමෙන් මිදෙන්න බෑ මේ ලෞකික කුසලයේ කරත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍යයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සහ උන්වහන්සේගේ ධර්මය ලෝකේ බැබළෙන්නට හේතු වන කාරණා මොනවද කියලා. ලෝකේ බැබළෙන්නේ මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන මේ කාරණා ලෝකයේ තුල තියෙන නිසා කියලා දේශනා කරනවා. ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පිළිතුරු දෙන්නෙත්, විසඳුම් දෙන්නෙත් මෙන්න මේ ප්‍රශ්නයටමයි. මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන එක. ධර්මයේ හැසිරුණා කියලා මහලු වීම වැළැක්වෙන්නේ නැහැ. මරණය නැවතින්නේ නැහැ. නමුත් මහලු වීම සහ මරණය කියන මෙන්න මේ දුක් ටික තමන්ගේ කර නොගන්න විදියට මනසෙන් පෝෂණය වෙනවා. ප්‍රඥාව දිනු කරනවා. අන්න ඒකට තමයි බුදුහාම දේශනා කළේ කම්මක්ඛයය සංවත්තති කර්මක්ෂය කිරීම සඳහා හේතු වන අත්තිබික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක්ඛං අසෝක විපාකං කියන කර්ම සංස්කාර සංඥා දිනු කරගන්න කියලා. අන්නේ කර්ම තමයි විදර්ශනා කියලා කියන්නේ. අන්නේ කර්ම වලට තමයි සත්තාඨාන සූත්‍රයේ කරුණු හතක් තුල සිත පිහිටව ගන්න කියලා කිව්වේ. අන්නේ සඳහාම තමයි ගිරිමානන සූත්‍රයේ දස සංඥා දේශනා කළේ. ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප පරිසම්පාදාදී වශයෙන් අපේ ජීවිත යථාර්ථය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදිහට බලන්න කියලා කිව්වේ. එහෙම බලන මොහොත තුල අපේ ලෝකයේ තුල නෙවෙයි පිහිටලා ඉන්නේ. අසනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්ඛු විඥාන අනිත්‍යයි කියලා යම්කිසි මොහොතක බලනවා නම් ඒ බලන මොහොතේ අපි බාහිර රූපයක් දකින්න පුළුවන් දැක්කට ඒ බාහිර රූපය තුල අපි යැපෙන්නේ නැහැ. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපේම රූපය අපි බලනකොට අපට ඒක බලලා කොණ්ඩේ පීර ගන්න පුළුවන්, මුහුණත් ලස්සන කර ගන්න පුළුවන්. නමුත් අපි කවදාවත් රූපය අල්ලන්න කණ්ණාඩියට අත තියන්නේ නැහැ. හැබැයි ඒ රූපයම දකින්න බලු පැටියේ අනිත් බල්ලා හොයාගෙන ගිහිල්ලා කණ්ණාඩිය හැප්පෙන්න පුළුවන්. කණ්ණාඩියට බුරන්න පුළුවන්. පේන දර්ශනය එකයි. සතාටත් පේන සතාගේ රූපය, අපටත් පේන අපේ රූපය. ඒ සතා හිතන්නේ මොකද්ද තව කෙනෙක් ඉන්නවා කියලා ගිහිල්ලා අර වීදුරේ හැප්පිලා හොම්බ හප්ප ගන්නෝනේ. නැත්තම් බුරනෝ ඒකට. අපි කොහොමද? අපි ඒකේ මොන හප්ප ගන්නෑ. අපි ලස්සනට කොන්නේ පීරගෙන අපි ආ එළියට එන්නේ. පින්නතුනි අන්නේ වගේ මේ ලෝකයේ තුල හරියට මේක දැක්කොතින් ඒ දකින දර්ශනීය තුල අපට ලෝකයේ තුල යම්කිසි විදියක යුතුයකම් ආදී ඒ ගනුදෙනුවක් අපට කරන්න පුළුවන්. අර කණ්ණාඩියත් එක්ක අපි කටයුතු කරන වගේ අපි ලෝකයේ තුල බැසගෙන නැහැ. අපි තමන්ගේ අත්තදීපා බිකවේ විහෙරත අත් සරණ, ධම්මදීපා බිකවේ ධම්ම සරණ කියපු විදියට අපි තමන්ගේ හිත තුල, ප්‍රඥාව තුල, ධර්මය තුල බැසගෙනයි අපි කටයුතු කරන්නේ. අන්නේ සඳහා පිවිසීම සඳහා අවශ්‍ය මූලික පදනම තමයි සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාඳුරෝ විස්තර කරන්නේ. සතිපට්ඨාන කියන වචනේ වර්තමානයේ හුඟා ප්‍රසිද්ධ මාතෘකාවක්. බොහෝ අය සතිපට්ඨාන උගන්වනවා. විශේෂයෙන් මනෝවෛද්‍ය විශේෂඥවරු මානසික ආතතිය දුරු කිරීම සඳහා සඳහන් කරන ප්‍රධාන ටෙක්නික්ස් ට්‍රීට්මන්ට්ස් දෙකක් තමයි ලවින් කයිනස් එකයි මයින්ඩ්ෆුල්නස් එක කියන එක. මෛත්‍රී භාවනා වැඩි වීමත් සතිමත් බවත් කියන එක. එහෙදි සතිමත් බව කියනකොට බොහෝ විට උගන්වන්නේ ප්‍රශ්න ඇති වෙන්නේ අතීතය ගැන හිතනකොට, අනාගතය ගැන හිතනකොට. ඒ නිසා මේ දෙක අමතක කරලා වර්තමානයේ හුස්ම ගැනීම පිටිකිරීම වගේ කාරණයක් ගැන, නැත්නම් ශාරීරික තීනීරියව ගැන, නැත්නම් දැන් මේ මොහොතේ සිදුවන මේ සත්තුන්ගේ ශබ්ද ආදී අහගෙන ඉන්න, හොඳට අහගෙන ඉන්න කියලා කියනවා. ඒක තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒකත් යම් කිසි විදියක මානසික ආතතිය දුරු කරන හේතුවක්. නමුත් ඒක ස්ථාවර පදනමක් නෙවෙයි. මෙන්න මෙතන තමයි බුදුහාම දේශනා කරන්නේ, මහණෙනි මම ඔබට සතිපට්ඨානය දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාව දේශනා කරනවා, සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව දේශනා කරනවා කියලා. පියවර තුනකට විස්තර කරනවා. එතකොට බුදුදහමේ සතිපට්ඨානය කියලා එකක් තියෙනවා, සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා, සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියලා එකක් තියෙනවා. ඇතුළත් වෙන්නේ සංයුතනිකායෙහි සතිපට්ඨාන සංයුත්තේහි විභංග සංයුත්තේ. මේ තුන අපි දැනගන්නට ඕන. අනිත් දේ තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා, සතිපට්ඨානය ආරම්භ කරන්න කලින් අපේ විසින් ඇති කරගත යුතු ලක්ෂණ පිළිබඳව. සංයුතනිකායෙහිම සතිපට්ඨාන සංයුත්තේ දැක්වෙනවා බික්ඛු සූත්‍රයේ සීලංච සුවිසුද්ධං දිට්ඨිච උජුකා කියලා. සීලය පිරිසුදු කරගන්නට ඕන, දිට්ඨිය දැක්ම ඍජු කරගන්න ඕන කියලා. හොඳට සිල්වත් වෙනටත් ඕන, දැක්ම ඍජු කරගන්නට ඕන, විෂන් එක ක්‍රිය වෙන්නට ඕන. මොකද විෂන් එක කියලා කියන්නේ? ඒ විෂන් එක තමයි දිට්ඨිං චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන කාරණේ. යම් කිසි කෙනෙක් කියන ලෝකේ ඇතයි කියලා ඒකේ කාන්තිය. යම් කිසි කෙනෙක් කියන ලෝකයක් නැහැ කියලා ඒකත් අන්තය. බුදුහාම දේශනා කරනවා ස්කන්ධ පංචකයේ සමුදය හට ගැනීම දකින්න කෙනා ලෝකයක් නැහැ කියන අන්තයට යන්නේ නැහැ. මේ මොහොතේ ඇසෙන් රූපේ දකිනකොට මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් බව දකින්න කෙනා දෙයක් නැහැ කියන අන්තයට යන්නේ නැහැ, එක්ස්ට්‍රීම් එකට යන්නේ නැහැ. දැන් මේ පොත, මේ රෙකෝඩරේ, මේ මේසෙ, මේව නැහැ කියන්නේ. මේසයක් නැතුණත් අඩු ගන්න සතර මහා බෝධි රූප පරිත්‍ය කියලා අපි කියනවා. ඒතකොට නැහැ කියන අර්ථයට යන්නේ නැහැ. අනිත් දේ තමයි මේ අත්දැකීම ඇති වෙලෙ එතනම නිරුද්ධ වෙනවා. අර කණ්ණාඩිය ළඟට ගිහිලා අයින් වෙනකොට මේක නැතුණා වගේ. අපි ආයතන හයෙන් එකකින් ගන්නකොට මේක තියෙන මේ මොහොතේ, ඒක නොගන්න මොහොතේ සම්පූර්ණම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. ආයේ පොඩ්ඩක්වත් කොනක්වත් ඉතුරු වෙලා නැහැ. ඔබ දරුවාගේ ඉස්සරහා ඉන්නකොට සම්පූර්ණම දරුවා ඔබ ඉලව කියේ. දරුව ගැන නොසිතන මොහතෙහි දරුවෝ බිරෝකේ නැහැ. දැන් අපි මේ කතා කරන්නේ පරමාර්ථ සත්‍යය. සම්මුති සත්‍යයත් එක්ක වටලා ගන්න එපායි. සම්මුති සත්‍ය තුල දරුවෝ ඉන්නවා, රැකියාව තියෙනවා, බැනපු අයත් ඉන්නවා, ඔක්කොම ඉන්නවා. විතරක් නෙමෙයි මිය ගිහපු අම්මත් ඉන්නවා. මිය ගිහපු ආච්චිසියත් ඉන්නවා ඔක්කොම. ලංකාවේ හිටිය කාලේ, ශ්‍රී ලංකාවේ හිටිය කාලේ, ගෙදර පරණ ගෙදර, වැට ගෙදර, ඉස්රාදෙන් රබුටංගයි ඔක්කොමත් තියෙනවා ලෝකේ. ඒ ඔක්කොම ටික තමයි ඔබට සිහිනෙදි පේන්නේ. ඒක කවුරුවත් නැති වෙලා නැහැ. මිය ගිහිපු අය හොඳට එනවා, ආච්චිල සීල ඔක්කොම එනවා. ගෙදර පොඩි කාලේ හිටිය හරක, රත්ති, කළු ඔක්කොමත් ඉන්නවා. වැඩ කරපු මිනිස්සු ඔක්කොමත් ඒ සිහින ලෝකේ ඉන්නවා. එයාලා මිය ගිහිලා නැහැ. ඒ ෆයිල් ක්ලෝස් වෙලා නැහැ. ඒ ඔක්කොම ඕපන් කරන්න ඕන වෙලාවක ඕපන් කරන්න පුළුවන්. මරණසන මොහොතේ ඒ ටික ඔක්කොම ඕපන් වෙනවා. ඕපන් වෙලා හොඳම එක හම්බ වෙනවා ඔබට. පින්නතුනි, ඒ නිරුද්ධ වෙච්ච ලෝකේ නිරුද්ධ වෙලා නැහැ අපේ අවිද්‍යාව නිසා. දැන් මෙතනින්නම් මේ කියන්නේ ඒ නිරුද්ධ වෙච්ච ලෝකේ සැබෑ තත්ත්වය එලි කළ දීලා නැවත ඒ අවිද්‍යාවට නොවන විදියට, සසරට නොවැටෙන විදියට සසර දුකේ නිදහසන ක්‍රමය මේ විස්තර වෙන්නේ. එතකොට මෙතනින්නම් යන්නේ තනිකරම ඇත්තටම බුදුවරයෙක් ලෝකයේ අවධාරණේ අවබෝධ කරගන්න දේ. ඒ තමයි අපට යමක් අපේ ජීවිතේ තියෙන්නේ අපි ඒ දේ ගැන සිහි කරන මොහොතේ. අපි ඒ දේ සිහි කරනවා නම් සිහි කරන මොහොතේදී ඒ දේ අපේ ලෝකෙ තුලේ තියෙනවා. මීට අවුරුදු 50කට කලින් මියගිය අපේ ළඟම ඥාතිවරේ සිහි කරනකොට එයා අපේ ලෝකෙ තාම ඉන්නවා. එයා මිය ගිහිල්ලා නැහැ. හැබැයි Taman එක එකට gedara ඉඳලා ආපු කෙනා වුණත් ඔබ සිහි නොකරන අවස්ථාවේදී එයා මිය ගිහපු කෙනෙක්. මේකේන පරමාර්ථ සත්‍යය පටලවා ගන්න එපා. ඒක තමන්ගේ ලෝකයට එන්නේ තමන් සිහි කරන මොහොතේ විතරයි. ඔබ වාහනේ සිහි කරනවා නම් ඔබේ මනසයි ධර්මාලම්මනයි එක්ක ඒ මොහොතේ අධ්‍යක්ම ඔබේ ලෝකේ තියෙනවා. ඔබ මේ රූපය බලන මොහොතේ ඔබට මේ හාමුදුරු කෙනෙක් කියන එකක් ඔබේ ලෝකේ ඉන්නවා. එක මොහොතක එක අධ්‍යක්ෂයක් විතරයි තමන්ගේ ලෝකේ තියෙන්නේ. අනිත් වෙලාවේ අනිත් අධ්‍යක්ෂුට නිරුද්ධ වෙලා නිකන්ම නිරුද්ධ වෙන්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඇති. නමුත් අපි අවිද්‍යාව මේක පිළිගන්න සූදානම් නැහැ. අපි කරන්නේ ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ සුතමේ ඥාණයෙන් මේක දැනගෙන හැකිතාක් දුරට චින්තාමේ ඥාණයෙන් මේක වඩවඩ භාවනාමේ ඥාණයෙන් මේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගන්නයි අපි මේ යන්නේ. ඒ යන ගමනේදී කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව මෙන්න මේ හතර අඛණ්ඩවම පවත්වා ගන්නවා. අපි දැන් දන්නවා, දැන් ඔක්කොම දන්නවා, දැන් අය අහන දෙයක් නැහැ කියලා මට මින්දල බෑ. අනාගාමී වෙච්ච කෙනත් නැවත බණ අහනවා. රහතන් වහන්සේ කෙනත් බණ අහනවා. අනිත්‍යයට යහපත වෙන්න ප්‍රශ්න සාකච්ඡා කරනවා. දෙවියන් සහිත ලෝකයට පිහිට වෙන ඒගොල්ලෝ ධර්ම සාකච්ඡා කරනවා. ඒගොල්ලෝ සමති දස්නා වඩනවා තව දොරටත් දිට ධම්ම සුඛ විහරණේ සඳහා. බුදුහමන දේශනා කරන රහතන් වහන්සේටත් ස්කන්ධ පංචකයේ සමුදය බලන්න කියලා. උන්වහන්සේ කත කිච්ච කෙනේ කලකස අවසන් අනුපද සදත්ත පරික්ෂින බව සංයෝජන ඒ උනත් උන්වහන්සේටත් තවදුරටත් දෙට දමසුක විහරණය සඳහා මේක වඩන්න කියලා කියනවා. එතකොට සතිපට්ඨානය කියලා කියන්නේ මොකද්ද? සතිපට්ඨානය කියන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතරෙන් එකක තමන්ගේ හිත නිතර පිහිටුවාගෙන ඉඳීම. කාය කායන පස්සේ විහෙරති, වේදනාසු වේදන පස්සේ විහෙරති, චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති කියන කාරණේ. මේකට තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. වර්තමානයේ තුල තමන්ගේ කය හෝ සිත ගැන අවධානයෙන් සිටීම. ඒක සතිපට්ඨානේ විතරයි. හැබැයි තව කාරණයක් තියෙනවා සතිපට්ඨාන භාවනාව කියලා එකක්. සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? ඒ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරේ සිට තියාගෙන ඉන්නකොට එතන ඉඳගෙන සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. ඒ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරේ හට ගැනීම නිරුද්ධ වීම නොනින් බලන. මේක තමයි දසනාව කියලා කියන්නේ. එතන කාය වේදනා චිත්ත ධම්ම කියන හතරේ සිට පිහිටුවීම සමතය. සතිය. සති සමාධි දෙක යන්නේ. එතකොට සමුදේය බලනවා කියන එක මොකද්ද? විදර්ශනා භාවනාව, පඤ්ඤා භාවනාව. ඊළඟට දේශනා කළා සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදංච දේශේසමයි. දේශේසාමි. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියලා එකක් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි මේ පටිසම්පාදේ දැනගන්න න්‍යාය. මේක හැදෙන සිස්ටම් එක දැනගන්නත් ඕන. මුලින්ම තමන් ඩෙස්ටිනේෂන් එක දැනගෙන තමයි වැඩේ පටන් ගන්නවා. යනකොට පාර දැනගන්නවා කියන කතාව නෙවෙයි. ඔබ යම් කිසි තැනකට යනකොට යන්න කලින් ඔබේ හොඳට හිතේ අදහසක් චිත්‍රයක් තියෙනවා ඔබ කතෙන්ද යන්නේ කියලා. වාහනේ නැගලා මං ගිහිල්ලා හොයාගන්න කියලා හොයන්නේ නැහැ කවදාවත්. මම ඩ්‍රයිව් කරනවා මගේදී හම්බෙයි එහෙම යනු කියලා එහෙම. එහෙම යන සිරිතන්නේ අපි. අපි අලුත් තැනකට ගියත් හොඳට ඇඩ්‍රස් එක බලාගෙන මැප් එක දාගෙන GPS එකක් දාගෙන අපි යන්නේ අන්තිම තැන හිතේ මවමා තමයි යන්නේ. දැන් ඔබ උදේ ගෙදර ඉඳන් මෙහේ ආවයි කියමු. ඔබ නගිනකොටම පන්සල මතක් වෙනවා. හාන්දර මෙහෙම ඇති. දැන් කොට්ට දාලත් ඇති. කවුරු ඇවිල්ලාද දන්නේත් නැහැ. දාන ගලන්ද ඇත්තෙත් නැහැ. පහනුත් පත්තු කරන්නේ. ওই ටික හිතේ තමයි පන්සල මවමා තමයි මේ. ආවට පස්සේ තමයි මේක අර නියම විදියට මැස්සෙකම දකින්නේ. අන්න ඒ වගේ තමයි. අපි අපේ අවසානයේ ආධ්‍යාත්මික ගමන් මගේ අවසාන රිසල්ට් එක දැක දැක තමයි සිහින මම තමයි මේ යන්නේ. මොකද්ද අපි අවසානයේ? දිත්තේ දිට්ඨ මත්තං සුතේ සුත මත්තං කියන අවසාන ඉලක්කය. දකින්න කොට දකින්න දේම අවසන් වෙනවා. අසන කොට අසන දේම අවසන් වෙනවා. අත්දැකීම් විඳින කොට ඒක අවසන් වෙනවා. දන්න දේ දන්න මොහොතේම අවසන් වෙනවා කියලා අවසානයේ එක. නැත්තම් සබ්බේ සංඛාර අනිච්ඡාති. සබ්බේ සංඛාර දුක්ඛාති සබ්බේ ධම අනාත්ථාති කියන විදිහට ඒ සමග්ගෝ විසුද්ධියා මෙන්න විසුද්ධි මාර්ගයේ කලින්ම හොඳට දකිනවා අනිත්‍ය දුක අනාත්ම විදිහට බලන විදිහ. නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන වල සමුදේය බලන එක. සමුදේය බැලුවොත් තමයි ලෝකයේ තුල හිත බැස ගන්න නැත්තේ. නැත්නම් අපේ සාමාන්‍ය විදිහට බැලුවොත් අපේ විඥාන චර්යාවෙන් ලැබෙන එක අඥාන චර්යාවකට යනවා. පටිසම්භිදා මාර්ගයේ විශේෂ ඥානය චර්යානානත් ඥානය කියලා එකක් ඉස්සර කරනවා. එතෙන්දි දැක්වෙනවා විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා තුන. විඥාන චර්යා කියලා කියන්නේ අතීත අධ්‍යක්ෂීම් විදියට පහළ වෙන ස්කන්ධ පංචකය. අපි කියන්නේ හිත ප්‍රබස්රයි කියලා. තංචකෝ ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං කියලා. පබස්සර මිදම්බිකේ චිත්තං කියලා. සමහර කෙනෙක් පොඩි ළමයට දෙන හිත කියලානේ. ඒක නෙවෙයි. පබස්සර මිදම්බිකේ චිත්තං කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. විඥාන චර්යා විදියට අපට ඇසෙන් රූපයක් දකිනකොට මුලින්ම ලැබෙන අත්දැකීම. අපි ඒක හඳුනා ගන්නකොට මුල පියවර ඉක්මල ගිහිල්ලා. මුලින්ම හඳුනා ගන්න අවස්ථාවට කියන්නේ අතීත කර්ම විදියට මේ මොහොතෙහි ඉන්ද්‍රිය වලින් තමන්ට නිර්මාණය කළ දෙන ලෝකය. ඒක විඥාන චර්යා. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක අතීත කර්මයකට ලැබෙන විපාකයක්. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි ඇත්තෙන්. සැප හෝ දුක බවට තමා පරිවර්තනය කරගන්නේ ඊළඟට ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන ඒ අරබය හට ගන්නා වූ සංඥා චේතනා දෙක හිතේ මේ ප්‍රතිඵලයක් විදියට. ඒ අතීත අත්දැකීම හරියට සිහියෙන් නොනින් නොසිතුවටින් ඒ දේ දකිනකොටම බාහිර රූපයක් තියෙ කියලා අපි බැස ගන්න රූපය. කණ්ණාඩි ළඟට යනකොටම අපි රූපයක් තියෙ කියලා දැනගත්තොත් රූපේ වෙනස් වෙනකොට රූපේ කැමති වෙනකොට ඒක ඇලීමව ගැටීම ඇති වෙනවා. ඒක අල්ලන්න හිතෙනවා. දැන්න වැල්ලුවත් කටිය බලන් ඉනකොට අල්ලන්න නැති වුණත් පස්සේ හරි අල්ලන්න හිතෙනවා ඒක. නමුත් වෙනොතනේ අපි හරියටම පෙර පසු නොවි කණ්ණාඩි ළඟට යනකොටම උනේ සිද්ධාන්තේ මේකයි කියලා විඥාන චර්යාවෙන් හටගත්තු එක ඥාන චර්යාවෙන් දැනගත්තොත් අපි පස්සේවත් රැවටෙන්නේ නැහැ ඒකට. එතකොට මුලින්ම ලැබෙන අත්දැකීමට කියන්නේ විඥාන චර්යා කියලා. ඒ විඥාන චර්යාව ළඟදී සිහියෙන් වරින් නොහිටියොතින් ඒ විඥාන චර්යා මාර්ගය ඊළඟට පංච උපානස්කන්ධයක් හට ගන්නවා. ඒකට කියන්නේ අඥාන චර්යා කියලා. ඒක පුඤ්ඤාවි සංඛාරයක් වෙන්නත් පුළුවන්. ආනිඤ්ඤාවි සංඛාරයක් වෙන්නත් පුළුවන්. නමුත් ඉන්නේ සංසාර ඉස්සරකල්ලේ. එතකොට ඒ විඥාන චර්යාව ඥාන චර්යාවෙන් දකිනවා කියන්නේ කොහොමද? සම්පූර්ණයෙන්ම සියෙන් හානුවනින් ඉන්නවා. සති සම්පජඤ්ඤයෙන් ඉන්නවා. අපි බාහිර දෙයක් දැකලා රූපයක් දැකලා මෙතන රූපය තියෙනවා මෙතන එළවලුවක් තියෙනවා මෙතන පොල් ගෙඩිය බින්දිනවා කියලා අපි බින්දොත් සිහියෙන් බින්දිනවා කියලා අපි හිතනවානේ. ඒක සිහිය තමයි. නමුත් ඒක සම්මාසතියක් වෙන්නේ නැහැ. සම්මාසතියක් වෙන්නේ මේක දකිනවත් එක්කම තමයි. මේකට ක්‍රියා කරාට තමන් මේ පැත්තේ සිද්ධාන්තයේ මේ අභ්‍යන්තරයේ නිෂ්පාදින වීම දැකලා මේක කරන්නේ. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කොන්නේ පීරුවට කමන්නේ. හැබැයි කණ්ණාඩිය රූපයක් තියේ කියලා මේ බාහිර කෙනාගේ රූපය පීරණවයි කියන අදහසින් නෙවෙයි අපි පීරන්නේ. අන්නේ මට්ටමට පෙර පසු නොවේ තමන්ගේ ඥානය මේ පැත්තෙන් පීරුවොත් තමයි ඒක සම්මා සතියක් බවටපත් වෙන්නේ. නැත්තම් සිහියෙන් කළා ඒක කරදරයක් නොවේ වැඩේ කරගන්න පුළුවන් සිහ පීරතර. නමුත් ඒක නිවන සඳහා හේතු වන සම්මා දිට්ඨිය පෙරටුකට ගත්තු ඒක සම්මා සතියක් වෙන්නේ. සම්මා සතියක් වෙන්න නම් මෙන්න මේ හේතුඵල සිද්ධාන්තයේ දැක දැකම තමන් මේ සඳහා ක්‍රියා කරන්න ඕන. එතකොට මෙන්න මේ ඥානය කලින් සුතමේ ඥානයෙන් කල්යාණ මිත්‍රාසයෙන් ලබන්නට ඕන. විඥාන චර්යාවේ අත්දැකීමට මුලා වුණොත් ඒක හරියට තේරුම් නොගත්තොත් සිහියෙන් හා නොනින්න සිටියොත්ින් අපට අපි අඥාන චර්යාවට යනවා. බාහිර දෙයක් ඇතයි කියලා ගන්නවා. බාහිර තරක් නැතැඹිට මේ පැත්තේ හිත පැත්තේ තියෙ කියලාත් ගන්නවා. දෙපැත්තම අපි ගන්නෙ නෑ. ඇයි ඒක? නාමයේ කන්තියක් රූපයේ කන්තියක් විඥානයේ මැදයි කියලා ගන්නවා. මැදයි කියලා අධ්‍යයක් තියෙනව නෙවෙයි. ඒකත් තත්ත්ව විචක්කති. ඒකත් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් බව දකිමින් තමයි මේ කරන්නේ. එතකොට මෙන්න මේ ඥානෙ හිටියොත් එයා බාහිර දේ හටගත්තු දේ ගැන හරියට සිහිනුවණින් හිටියොත් ඒ විඥාන චර්යාව එයා ඥානචාරයයන් අවසන් කරනවා. එයා අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කියන එක කලුත් නොවන සුදුත් නොවන කර්මයක් බඩපත් කරගෙන ඒක කම්මක්ඛය සංවතේ තියෙන මට්ටමට යොමු කරගන්නට ඔහු දක්ෂ වෙනවා. මෙන්න මේක තමයි බුදුදහමෙන් අපට ලබා දෙන මඟ පෙන්වීම. එතකොට අපට ඇත්තටම අපේ ලෝකෙට මොකද වෙන්නේ? ඇසෙන් රූපයක් දකින්නවා, දකින්න මොහොතේම අතීත කර්ම විදියට මේක ලැබෙනවා. ඒ ගැන සිහියෙන් නොසිතුවොතින් අපි හිතාගිනවා බාහිර රූපයක් කියනවා හදාඳුරු ඉන්නවා කියලා. ඒක අඥාණයෙන් අනුවණයෙන් දැක්කොතින් ඒ රූපය හොඳට ඉනකොට සතුටු වෙනවා, වෙනස් වෙනකොට දුක් වෙනවා. ඒ දුක් ටික අපට අපි ස්පර්ශ කරමින් ඉන්නේ. ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ජරා මරණ වලින් නික්මෙන්න කැමතිනම් මෙන්න මේ නුවණ උපරිම ලෙස තමාගේ දැනුම නුවණක් බවට ප්‍රඥාව බවට පත්වන විදියට උපරිම ලෙස සතිය සහ සම්පජඤ්ඤය නැත්නම් සමත විදර්ශනා දෙක උපරිම ලෙස පවත්වා ගන්නට ඕන. මේක වේගවත් සිද්ධ වෙනවා. වේගවත් සිදුවන දේ ඒ මට්ටමටම අත්දැකීම ලබන්න නම් හරියට පෑට සැතපුම් 80ක වේගය යන වාහනයක යන කෙනෙකුට දෙයක් දෙන්න ඕන නම් ඔබත් ඒ වේගෙම යන්න ඕන සමන්තර. අන්නේ වේගය වැඩි කරන එක තමයි කරන්නේ සමති දසන දෙකෙන් කරන්නේ. අන්නේ විදිහට අත්දැකීම් ලැබුණොත් තමයි අර කිංසුකෝම සූත්‍රයේ කියපු විදිහට නගර මැදට ගිහිලා නගර හිමියාට පණිවිඩය දීලා ආමගෙන් යන පුළුවන් විදිහට තමන් ඒ කටයුත්ත නිමාටපත් කරන්නේ. අන්නේ ඒ අත්දැකීමට ඒ අවසානයේට යන්න තියෙන මාර්ගය ඒ කායනෝ අයම්බික්‍රේ මග්ගෝ සත්තානවිසුද්ධිය ශෝක පරිද්දවන සම්තික්කමාය දුක දෝමනස්සන අත්තංගමාය ඥායසාධිකමාය නිබ්බානස සච්චිකිරයය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියන්නේ මේකයි. ඒ නිසා සියලු දුක් වලින් නිදහස් වෙන මාවත පරිසුද්ධත්වයේ මාවත ඥානයේ නිවන ලබන මාවත හැටියට බුදුහම දේශනා කරේ සතර සතිපට්ඨානය. මේක තමයි පිනොතුනි බුදුවරයෙක් ලෝකෙට දේශනා කරන රැකවරණ අපට. හරියට කාන්තාරයක් මැද යන කෙනෙකුට තියෙන ශේම භූමියක් වගේ. කාන්තාරයක් මැද සා පිපාසාවෙන් යන සත්වයන්ට ඒ මැද තියෙන ශේම භූමිය. වතුර කෑම බීම ගස්කොළන් තියෙන ප්‍රදේශ. අන්නේ ප්‍රදේශයක් වගේ තමයි සම්මා සම්බුද්ධ ශාසනයකදී අපට ලැබෙන මෙන්න මේ රැකවරණය. සතර සතිපට්ඨාන තුල ඉන්න කියන එක. ඒකේ මූලම දේ තමයි කායේ කයන පස්සේ විහෙරති. කායේ කයනුව බලන්න. හුස්ම ගන්නකොට පිට වෙනකොට හුස්ම ගැනීම පිටවීම ගැන හොඳට අවධානයෙන් ඉන්න. දීර්ඝ හුස්මක් එනකොට දීර්ඝ හුස්මක් වෙනවා කියන එක දැක ගන්න. කෙටියෙන් හුස්මක් ගන්නකොට කෙටියෙන් හුස්මක් ගන්න බව දැන ගන්න. සබ්බකාය පරිසංවේදී කි විදිහට සම්පූර්ණම හුස්ම ප්‍රමාණය ගැන මේ ආශ්‍රිතව සිය තියාගෙන අවධානයෙන් ඉන්න. පස්සම් බයං කාය සංඛාරං මේ හුස්ම කාය සංසිඳන ආකාරය හොඳට බලන්න. තමන්ගේ කයත් මේකයි වෙන්නේ, අනිත්‍යය ගැන කයත් මේකයි වෙන්නේ කියලා දකින්න. සමුදේ ධම්මානුපස්සී විහෙරති අසසි සාමිච්චිකති වය ධම්මානුපස්සී විහෙරති සමුදේ වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට මේ ආස්වාස ප්‍රස්වාස දෙකම හොඳට බලන්න ඇතවීම නැතිවීම බලන්න. ආහාර ආදී හේතු ටික නිසයි මේ ආස්වාස ප්‍රස්වාස වෙන්නේ. නමුත් මේ කය කියලා පුද්ගලයෙක් සත්‍යයක් ඉන්නව නෙවෙයි. මේක නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මේක මගේ නෙවෙයි, මේක මම නොවෙමි, මේක මගේ ආත්මය නෙවෙයි කියන අවබෝධයට යනවා. නැච කිංචි ලෝකේ උපාදීයති. ඔහුගේ කිසිවක් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්නෙ නෑ. ආස්වාසයේ හිතේ තියාගෙන ආස්වාසයට හිත යොමු කරමින් තමන් දැන් මේ හුස්ම ගැනීම පිට ගැනීම වෙනඳ අවධානයෙන් ඉඳිමින් මේ කය යථාර්ථයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් අපි හිතන් ඉන්න රූපයක් දැක්කම මේ අහවලා කියලා. එයා හොඳනම් හොඳ මහත්ය කියලා කියනවා. නරකනම් නරක මහත්ය කියලා කියනවා. දැන් අපි රූපයට තමයි හොඳ නරක ඔක්කොම ටික බැඳලා තියෙන්නේ. බැඳලා තියලා එකපාරමිය ගියාට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා ආමියා නෙවෙයි දැන් ආත්මේ වෙන තැනට ගියා. දැන් අපි යට පින් ටිකක් දෙමු එනවා. යාගේ ආත්මෙට පින් ටිකක් දෙමු කියලා ඊට පස්සේ ආත්මේ හොයාගෙන ආවා ඊට පස්සේ. ඉන්නකම් රූපය ගැන හැඟීමෙන් හිටියේ. ඇතැමිට ගෙදර ඉන්නකම් කොහොමද යන්නේ මට පාළුව මහත්ය ගියොත් කියලා ගෙදරම තියාගෙන හිටියා. හැබැයි පොඩ්ඩක් හරි හුස්ම ටික ගිය ගාම ඊට පස්සේ පාළුවේ කියලා නෙවෙයි, ඊට පස්සේ ඉන්න ඉන්නකොට තමයි පාළුවේ. ඊට පස්සේ ඉක්මන්ට ගෙදරින් පිටත් වෙනවා, නයින්වා නන් කතා කරලා බයයි ඉන්නේ. ඊට පස්සේ වෙනද බය නිසා තියාගත්තු කෙනා දැන් එයා නිසාම ඉන්න බය රැයක්වත් ඉන්නේ නැහැ. ඒක රැයිම පිටත් කරන පින්නතනි බලන්න මේ වෙච්ච දේ. එතකොට අපි මේ රූපය ඝන සංඥාවෙන් අරගෙන මේ මගේ කියලා මේ ගත්ත දේ රූපයක් ඇතය කියලා ගත්ත නිසා වෙච්ච මුලාව මේ. එතකොට මෙන්න මේ මුලාවෙන් මිදෙන්න තමයි මේ ටිකින් ටික අපේ මේ අවිද්‍යාවට පහර වැදෙන විදියට මේ දර්ශනයකින් බලන්න කියන මේ ප්‍රතිපදා බුදුහාම දේශනා කළේ. එතකොට හුස්ම ටික නිසා අපි පුද්ගලයක් වශයෙන් මේක ගන්නෙ නැහැ. ශාරීරිය මගේ කියලා ගන්න ඇති මට්ටමට යනවා. එතනින් නවතින්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. තිතෝ වා තිතෝ මිච පජානාති. නිසින්නෝ වා නිසින්නෝ මිච පජානාති. සයනෝ වා සයනෝ මිච පජානාති. සීලගෙන සිටීම, වාඩි වෙලා ඉඳීම, ඇවිදීම සහ සැතපීම කියන මේ හතර ඉරියව්වත් මේ විදිහට බලනවා. ආහාර නිසා ඇති වෙච්ච දේ ආහාර නිරුද්ධ වීමෙන් මේ ක්‍රියාවලිය නිමාටපත් වෙනවා කියනක උහු දකිනවා. සත්‍ය පුද්ගලෙක් විදිහට මේක තුල බැසගන්නේ. මේකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මනස නිසා මේවන හේතුඵල ධහමේ ක්‍රියාකාරීත්වයක් විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. නමුත් ඉස්සර දෙයක් නෙවෙයි කියනක උහු දකිනවා. මේකේ හට ගැනීම නිරුද්ධියම දකිනවා. ඉරියව් නිසාවත් සත්‍ය පුද්ගලයෙක් කියලා පනවන්නේ. ඊළඟට සම්බජන පබ්බේ අපි කරන හැම දෙයක්ම උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යාම දක්වා කැම බීම ගැනීම, ශරීරය පිරිසුදු කිරීම, ඇඳුම් ඇඳීම, මේ කරන හැම දෙයක් ගැනම අපි හොඳට සිහියෙන් ඉන්නවා. සතියේ සති නිමිති හිත තියාගෙන ඒ කරන හැම දෙයක්ම හොඳ අවධානයෙන් අපි කරනවා. එතකොට වර්තමානය තුල සිත තියාගෙන අපිට තැමිට සමහර දේක් අපිට පේන්නේ නැහැ කරන දේ. නමුත් නුවණින් ඉන්නේ. දැන් පිටි අමාරුවක් එනවා අපට. පිටිපස්ස ඇරලා පිට බලන්න බෑ අපට. නමුත් සිත මෙතන තියාගෙන අපි දන්නවා දැන් මේ වේදනාව තමන්ට තියෙනවා කියලා. හැබැයි ඒක තමන් දන්නව ස්පර්ශයෙන් සහටගත්තු වේදනාවක්. ස්පර්ශයෙන් නිරුද්ධ වීම නිරුද්ධ වෙනවා කියලා දකින්නවා. ඒකවත් තමන්ගේ කියලා හුගන්නේ නැහැ. ඒතුළු හිත පිහිටන්නේ. මෙන්න මේ විදියට ගමන් කරන ඉරියව් ගැන ඊට පස්සේ පටික්කුල මානසිකාරයේ විදියට අපේ ශරීරයේ තියෙන කෙස්ලොම් නීදත් ආදී මේ කොටස් ගැන මේවා ආහාර නිසා නිෂ්පාදනය වෙලා ආහාරයෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් හේතු ඇති කල් ඉහටගෙන හේතු නිරුද්ධ වීමෙන් මේ හේතු වලට ඇතුළත් වෙන බව තමන් දකිනවා. අද මේ තමන්ට කියලා මේ පරිහරණය කරන මේ අතපය ඇඟිලි නියපොතු අද අපේ කියලා අපි ගත්තා. මේ යම් කිසි දවසක පොළවේ පස් බවටපත් වෙනවා, වැලි දුවිලි බවටපත් වෙනවා. ඒතර අද අපි මේ ජීවිතයේ මගේ කියලා ගත්තට මේ හේතුඵල ධහමෙන් හටගත්තු මේ දේවල් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන බව තමන් කලින් නොනියම දකිනවා. දකින්න දකින්න අපට රාගය අඩු වෙනවා. බාහිර රූපයක තුල හිත බැසගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මේ හේතුඵල ධමයක් නේද මෙතන ක්‍රියාත්මක වන්නේ. නিত্য සැප ආත්ම වූ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි නේද කියන මේ අවබෝධයට යනවා. පටිකුල මනසිකාරය. ඊළඟ ධාතු මනසිකාරය. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ හතර ලෝකේ නිර්මාණය වෙච්ච දේවල්. මේ ශාරීරියේ පඨවි කොටස් 20ක් තියෙනවා, ආපෝ කොටස් 12ක් තියෙනවා. ඊට පස්සේ මේකේ රස්නේ තියෙනවා, හුස්ම ගන්නවා. මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර නේද මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒවත් හේතුඵල ධහම නිසා නේද මේ හටගත්තේ. ආහාර නිසා හටගත්තු මේ හතර ආහාර නිරුද්ධ වීම නිරුද්ධ වෙනවා නේද කියලා සමුදේ වැදකලා තමන් ගැනත් අනිත්‍යය ගැනත් අජ්ජත්තන් වාකාය කයන පස්සේ විහෙරති, බහිද්ධා වාකාය කයන පස්සේ විහෙරති කියපු විදියට ආධ්‍යාත්මික බාහිර දෙක ගැනම මේක තේරුම් ගන්න තමයි. නැචකින්චි ලෝකේ උපාදීති මේ කිසිම දෙයක ඔහුගේ හිත බැසගන්නේ නැහැ. දැන් ටිකෙන් ටික මේ ශරීරයට තියෙන ආසාව අඩු වෙන විදියට දර්ශනයකින් ඔහු බලමින් ඉන්නේ මේ. මෙහෙම ගිහලා ඊට පස්සේ නවසීවතික කියලා මරණයට පත් වුණාට පස්සේ උද්දමාතක විනීලක විපුබ්බක විචිද්දක විඛායිතක විකීතක හතවික්කීතක ලෝහිතක පුරව කට්ටික ආදී වශයෙන් අවස්ථා ගානක් පසු කරලා යනවා. මේක ටිකෙන් ටික ඉදිමිලා ඇටසැකිල්ලන් බවට පත් වෙලා වැලි දූවිලි වලට පත් වෙන ස්වභාවයට යනකම්ම මේකේ ස්වභාවය කලින්ම තේරුම් ගන්න. එතකොට මෙන්න මේ එක්ක මේ තැනැත්තාට මොකද්ද වෙන්නේ? අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපටිතා හෝති නැචකින්චි ලෝකී උපාදිති. කයක් තියෙනවා. හැබැයි ඒක මේ හේතුඵල ධමෙන් හටගත්තු දෙයක් කියලා දැනගෙන ඒ කිසිම දෙයක නিত্য සපාත්ම වශයෙන් හිත බැසගන්නේ නැහැ. හේතු නිසා හටගත්තා. හේතු නිරුද්ධ වීම නිරුද්ධන ආකාරය දකිනවා. මේක තමයි අපි මුලින්ම දුරු කරගත්තු කාරණේ. මේ ශරීරයෙන් ලැබෙන රූපස්කන්ධයෙන් අපි අවබෝධ වෙන ප්‍රධාන දේ තමයි කනපස්සෙන් අවබෝධ වෙන ප්‍රධාන දේ තමයි රූපස්කන්ධය ප්‍රකට වෙනවා. සතර මහා භූත රූප විතරක් නෙවෙයි මේ සතර මහා භූත රූප ආශ්‍රයෙන් තියෙන තවත් උපාදාය රූප 24ක් තියෙනවා. මේ සියල්ලගේම ලක්ෂණය තමයි මොකද්ද? අහුත්වා සම්මුතං හුත්වාන භවිසති. පෙරණති මෙහි හට ගන්නවා. ඉතුරු නැතුවම හැම මොහොතෙම හටගෙන නිරුද්ධන ස්වභාවයක් මේ තියෙනවා. මේක අපිට වෙනස් වීම විතරයි පේන්නේ. නමුත් සම්පූර්ණ මේ සෛල නැවත නැවත සකස් වෙනවා මේ. ඒතකොට මේ විපරිණාමය අපිට ටිකක් පේනවා. නමුත් අනිත්‍යතාවය හේතු හටගෙන නිරුද්ධීම අපිට පේන්නේ නැහැ ඒක. ලයිට් එකක් දිගටම පත් වෙලා තියෙනවා වගේ අපිට පේන්නේ. නව සාමාන්‍ය ලයිට් එක ලක්ෂණය තමයි ඒක තත්පරයකට වාර 40ක් හෝ 60ක් වේගෙන් පත් වෙමින් නිවෙමින් තියෙනවා. ඒක දීර්ඝ කාලයක් ක්‍රියාකාරීත්ව නිසා අපිට පේන එක දිගටම පත් වෙනවා කියලා. අපේ ශරීරයත් එහෙම තමයි. හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් මේ තියෙන්නේ. නමුත් අපිට පේන්නේ පොඩ පොඩ වෙනස් වෙනවා කියලා විතරයි පේන්නේ අපිට. නමුත් අපි මුලටම හිත ගිහිල්ලා මුලින්ම බැලුවොත් අපිට මේක තේරෙනවා හේතු නිසා හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් මේ තියෙන කියලා. මෙන්න මේකෙන් ටිකක් දුරට අර අසුභයේ සුභ සංඥා වඩු වෙනවා අපිට. අපි කයන පස්සේ නවතින්නේ. තව ටිකක් දුරට ඉදිරියට යනවා. වේදනාසු වේදන පස්සේ විහෙරති. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා සාමිසං සුඛං නිරාමිසං සුඛං සාමිසං දුක්ඛං නිරාමිසං දුක්ඛං සාමිසං අදුක්ඛම සුඛං නිරාමිසං අදුක්ඛම සුඛං ආදී වශයෙන් කියන විදිහට සැප දුක් උපේක්ෂා සාමිත නිරාමිස ආදී වශයෙන් මේ ලැබෙන වේදනා හුදේ කායික වේදනා විතරක් නෙවෙයි චක්කු සම්ප්‍රසජා වේදනා ඇස අරමුණ කොට ඇතිවන වේදනා සෝත සම්ප්‍රසජා වේදනා සෝතෙන් ඇතිවන වේදනා ආදී වශයෙන් මේ වේදනා හය ගැන මේ වගේ බලනවා. ස්පර්ශ නිසා හටගත්තු මේ වේදනා ස්පර්ශ නිරුද්ධ වීම නිරුද්ධ වෙනවා. මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියලා දකිනවා. වේදනාවක් හටගන්නකොට අපි දන්නේ මට වේදනාවක් ආවා කියලා. නමුත් ඇත්තටම ස්පර්ශ නිසා හටගත්තු මේ වේදනාව එතනම නිරුද්ධ වීමකුයි මේ වෙන්නේ. මම වේදනාවක් ඉඳ නෙවෙයි. තමන්ට වේදනාවක් දැනෙනවා. දැනුනට ඒක සත්‍ය පුද්ගලෙක් වින්ද දෙයක් නෙවෙයි. ඒ හේතුඵල ධමයේ ක්‍රියාකාරීත්වයක් විතරක් කියන එක තමන් දකිනවා. ඒ වේදනාවක් නිත්‍ය දෙයක් නෙවෙයි. මනස ඒකට සම්බන්ධ වුණොත් විතරයි ඒ වේදනාව එන්නේ. දැන් ඔබ යම් දෙයක් අහලා දැකලා කෙනෙක් මිය ගියා කියලා කියමු. දැන් දුකෙන් ඉන්නේ. ඉන්න ගම කවුරු හරි විහිළුවක් කරන්න. hina wenawa ඊට පස්සේ. ඒක දිගටම දුක තියෙන්නේ. ඇතමන හිතේ හදයකින් ඉන්න ඔබ. ඉන්න ගම ඥාතියෙක් ඉන්න දුර ඉඳලා ඈත අවුරුදු ගානකට පස්සේ. හරි හිතේ හදේ කොහෙ ගියාද නැ දැම්මෙන්. පින්නතුනේ මේ වේදනාව තමයි දැනෙන්නේ තමන් මනස ප්‍රතිබද්ධව හිටියොත් විතරයි. ඒක එක දිගටම අඛණ්ඩව තියෙන දෙයක් නෙවෙයි. හරියට ගංගාවක ජලයක බිඳු බිඳු එකතු වෙලා ගංගාවක් අපි හැතැම මෙච්චරයි කියලා කිව්වා වගේ. මේක හැම සිතුවිල්ලක්ම වෙන වෙනම එකතු වෙලා චිත්ත සංතතියක් මේ තියෙනවා. නමුත් අපි මේක එක දිගක් එක සරල රේඛාවක් විදිහට යන විදිහට සැලකුවත් මේක හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වීමේ ස්වභාවයක් මේ තියෙනවා. ඒක දැක්කොත් ඒ දේ ගැනවත් තමන්ට ලොකු ඇලීමක්වත් ගැටීමක්වත් හටගන්නේ නැහැ. ඒක හේතුඵල ධර්ම විතරයි දකින්නේ. ඒකෙන් කියන්නේ අහුට සැප දුක් වේදනා ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ මේකෙන් කායිකව ලැබෙනවා. හැබැයි මානසිකව ලැබෙන්නේ නැහැ අහුට. කායිකව එන වේදනාව ඒ යම් සි වේදනාවක් එනවා නම් ඒක කයට දැනෙනවා. සාමාන්‍ය කෙනාට හිත දිනු කරපු කෙනාට දෙක දෙන්නට වෙනවා. නමුත් ඒ අරබය ඇතිවන මානසික දුකට කියන්නේ. දැන් අපි කොණ්ඩයක් ඇද්දොසින් අම්ම කෙනෙක්ගේ. ඒ වේදනාව එහෙම වෙනවා. අපි කියමු බස් එක යනකොට කොණ්ඩයක් අදිනෝ කෙනෙක්. ඇද්දර පස්සේ කේන්ති ගිහලා ඇතැන්න පොලිසියට යනවනේ. ඇතැම්මිට ඒ විදිහට වඳින කොණ්ඩිට එක දරුව වඩාගෙන යනකොට දරුවත් අදිනෝ ඒ විදිහටම. එතකොට පොලිසිය යන්නේ අනේ පුතා කොහොමද කියලා ඔළුවත් අත ගන්න ඊට පස්සේ. පින්නොතනි කායික වේදනා අවස්ථා දෙකේදීම සමානයි. නමුත් ඒකේ මානසික ගැට වැට වෙනස්. බලන්න කොයිතරම් දුක් විඳිනවද කියලා. එකම සිද්ධියට බලන වෙනතනේ කොයිතරම් අපි අවිද්‍යාව නිසා දුකටපත් වෙනවද කියලා. අපි කෑමක් කනකොට අපි ගම රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා තමන් කෑමක් කන මේසින්න. හොඳ රසවත් කෑමක් කනවා. කනකොට ඇතැම් විට තව කෙනෙක් ඇවිල්ලා අඳුරන්නේ නැති කෙනෙක් ඇවිල්ලා එකපාර ඒ කෑමකේ තියෙන අපි ගම හෝම්ලස් කෙනෙක් කලබලෙට එතෙන්ට ඇවිල්ලා එකක් අරගනවා කෙලින්. මොකද වෙන්නේ? මහලක ප්‍රශ්නයක් නේ. ඇතැමිට ඒ දේම කරන තමන් එක ගියපු දුව හෝ පුතාර දේම කරන පිඟානින් අරගෙන කනවා. ඒකට සන්තෝෂ වෙනවා. මම හිනා වෙනවා අනේ පුතේ තව එකක් ගන්න කියලා. බලන්න වෙනතුනි අපි කොච්චරනම් අවිද්‍යාව නිසා දුක් විඳිනවද? බලන්නේ නම් අපි දුක් ටික විඳලා තියෙන්නේ කායිකවද මානසිකවද? අපි මානසික මේ දුක් ටික විඳින්න. අන්නේ මානසික පැත්තෙන් දුක් ටික නිදහස් කරවන්නයි මේ ධර්ම බුදුහාම දේශනා කළේ. හිතන්න එපේ කැමෙකේ දේ අරගන්න එක විතරයි කියලා. පටාචාරාවට එක දවසේ මරණ හයක් වෙච්ච වෙලාවේ ඒ මරණ ටිකෙන් ඒ දුකෙන් නිදහස් කළේ මේ දර්ශනයම පිණුතුනි වෙන එකක් නෙවෙයි. අර කැමෙකේ තියෙන මාළු කෑල්ල බිත්තරේ ගන්න වගේ සරල දුකකින් නෙවෙයි බුදුදහම මේක නිදහස් කරන්නේ. මේ දර්ශනය කැම පිඟානට තිබොත් මේ දර්ශනය ඒ දර්ශනයම ඔහු තමන්ගේ දරුවා නැති වෙච්ච වෙලාවේ ඒ දකින දැක්මටත් තියන්නේ මේ දර්ශනේ මේ වෙන දර්ශනයක් නෑ. කිසාගෝතමියගේ දරුවගේ මරණය, මල්ලිකා දේවියගේ දරුවන් 30 දෙනා සහ ස්වාමියා කියන 33 දෙනාගේ මරණේ දුකත් ඒ සියල්ලක්ම දුරු කරේ මේ එකම දර්ශනේ. ඒක සරල තැනක් නෙවෙයි පින්නතුනි. මේ දර්ශනේ අපි දැනගත් දවසට බුදුහාඳුරන්ට අද වඳින විදිහට නෙවෙයි වඳින්න පින්නතුනි. අද බුද්ධ පූජාව තියෙන විදිහට නෙවෙයි ඔබ එදාට බුද්ධ පූජා තියෙන බුදුහාමරන්ට. මේ මහා දුක් ටික බිමින් තියන්න තියෙන දර්ශනයක් ඉදිරිපත් කරන ශාස්ත්‍රෝයෙක් දැස බලන විදිහට බලන්නේ. ඔබ එදාට ස්වාමීන් වහන්සේට ගරු කරන්නේ අද ගරු කරන විදිහට නෙවෙයි. අර සරියුත් හාමුදුරුව අස්සජහාඳුරින් පැත්තට හිස දාලා හැමදාම සැතපුණේ. ඇයි ඒ? තමන්ට මුලින්ම අර යේ ධම්මා හේතුපවාගතා කියලා දීපු මුලින්ම දර්ශනය පහළ වෙන මුල්ම පණිවිඩය දීපු අස්තජිහාඳුරෙන් පැත්තට හිස දාලයි සරියුත් හාමුදුරුව හැමදාම සැතපුණේ. ඒ තරම් කෘතඥතාවයක්, හදවතේ කෘතඥතාවයක් ඇති වෙනවා. අපි අම්මා තාත්තා වෙනුවෙන්වත් ඒ වගේ දෙයක් කරනවද? ඔබ අම්මා තාත්තා ඉන්න පැත්තට ඔළුව දාලා සැතපෙනවද? එහෙම කරන්නේ නැහැ නේ. පින්නතුනි බලන්න ආධ්‍යාත්ම දියුණුවට ආවට පස්සේ කොයිතරම් හදවතේ කෘතඥතාවයක් ඇති වෙනවද? මේ මහා දුකකින් නිදහස් වෙන නේද මේ දර්ශනය කිව්වේ කියලා. පින්නතුනි වේදනාව ස්පර්ශයෙන් සහටගෙන ස්පර්ශයෙන් නිරුද්ධන ආකාරය දකිනවා. ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. හිතේ හිතානුව බලනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදෝසං වා වීතදෝසං වා සමෝහං වා වීතමෝසමෝහං වා මහංගත අමහංගත විමුක්ත අවිමුක්ත සමාහිත අසමාහිත ආදි වශයෙන් ඒ වෙලාවට පහළ වෙන සිත් ගැන හොඳ අවධානයෙන් ඉන්න. හැබැයි ඒ සිත් වෙනස් කරන්න යන්නේ නැහැ. රාග දේ සිතිලේ විදිහට බලනවා. බලලා ඊළඟට ඒකේ හට ගැනීම නිරුද්ධියම බලලා ඒ තුලත් නිරෝධයටපත් වෙනවා. ඒකවත් තමන්ගේ වශයෙන් ගන්න නැහැ. ඒකවත් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් උපදි වශයෙන් තමන්ගේ කරගන්නේ නැහැ. ඒකත් හේතුඵල ධර්මයේ ප්‍රතිඵල විදිහට දැකලා ඒකෙත් තමන් නිදහසටපත් වෙනවා. නිවීමටපත් වෙනවා. ඊළඟට පින්නතුනි ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. මේක තමයි පුළුල්ම මාත්‍රකාව බුදුදහමේ තියෙන. ධම්ම කියන්නේ තාම පුළුල් වචනයක්. ධම්ම කියන එක ධර්මයටත් කියනවා, කුසල අකුසල දෙකටමත් කියනවා, චේතනාවටත් කියනවා, සංඥාවටත් කියනවා. මෙතන කියන්නේ වේදනා හැර අනිත්‍යයිසික 52ටම කියන නමක් විදිහට තමයි මෙතන මේ ධම්ම කියන වචනේ භාවිත කරලා තියෙන්නේ. පින්නතුනි සිතිවිලි කියන එක කුසල අකුසල දෙපැත්ත ගැනම මෙතෙන්දි හිතනවා. පංච නීවරණ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මේ වගේ චේතනා තමන්ගේ හිතේ තියෙනකොට තියෙනවා කියලා දන්නවා. නැති වෙනකොට නැතයි කියලා දන්නවා. තියෙනක නැති වෙනවා නම් ඒකත් දන්නවා. නැති වෙච්ච එක නැවත නූපදිනවා නම් ඒකත් දන්නවා. දැන් හොඳ අවධානයෙන් තමන් ගැනීමනේ. මුලින් කායන පස්සනෙන් පටන් අරන් වේදන පස්සන හරහා චිත්තාන පස්සනා බලලා දැන් මේ ධම්මාන පස්සනට ආපු කෙනා තමන්ගේ හිතේ කාමච්ඡන්ද ආදී නීවරණයන්ගේ එක දැන් ਉਹ සටනට බහැරෙන්නේ. ඉස්සෙල්ල නිකන් නිරීක්ෂකයෙක් විතරයි හිටියේ. නමුත් දැන් ඔහු ඊට වඩා සක්‍රීය ලෙස තමන්ගේ අවිද්‍යාව ප්‍රහීන කිරීමට ඔහු පෙළඹිලා ඉන්නේ. නීවරණ ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. මේ අවධානයෙන් ඉඳීම නිසා ඔහු උපේක්ෂාවට පත් වෙනවා. නීවරණ දිගින් දිගටම තියෙන්නේ. ඔය කොහොමද හරියට විතක සංඨාන සූත්‍රයේ තියෙන්නේ? හොඳට නාල පිරිසිදු වෙලා ලස්සන ඇඳුමක් ඇඳන් ඉන්නකොට සුවඳ විලවුන් එහෙම දාලා අර කරට කුණු වෙච්ච මීයේගේ දෙයක් දාන්නේ. අන්න ඒක දැම වගේ තමන් හිතට කාමච්ඡන්ද යන නීවරණයක් එනකොටම තමන්ට පිළිකුලක් දැනිලා ඔහෙකින් අයින් වෙනවා. දිගටම තියාගෙන දෙන්නේ. මොකද ඔහුට දැන් වටින්න හිත තමන්ගේ. ඒ හිත උප්පරිම ලෙස ආරක්ෂා කරනවා. බාහිර මේ රූප ශබ්දාදී මේ සතර මහා භූත රූප දෙතිස් කුණප වලට ගිහිල්ලා තමන් මඩනා ගන්නේ නැද? තමන් දැන් මඩ හොද ගන්න වෙලාව. එන්නෙම හිතෙන් පිරිසිදෙනවා තමන්. ඊළඟට ආයතන කුසලතාව ඇති කරගන්නවා. මොකද්ද? ස්කන්ධ පිළිබඳව ඇති කරගන්නවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය. ඒකේ හට ගැනීම නිරෝධය. මේක හොඳට ඔහු දකිනවා. හැම මොහොතෙම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒක හටගෙන එතනම නිරුද්ධනවා කියන එක ස්කන්ධ හැටියට දැන් බලමු. ඊපස්සේ ආයතන හැටියට බලනවා. ඇස රූපය චක්කු විඥාන ආදී මේ දේවල් එකතුවකින් සංයෝජන හට ගන්නවා. ඒව වැයවීමෙන් එතනම නිරුද්ධන ආකාරයක් දකින්නද ආයතන කුසලතාවයක් හට ගන්නවා. මෙස්කන්නාසාදී ආයතන කියන්නේ එක දිගටම තියෙනව නෙවෙයි හැම මොහොතේම හටගෙන හේතු ඇති කල්හි ඇසක් සජීවි වෙන්නේ රූපය ආලෝකය විඥානය මේ ආදී හේතු තියෙන කල්හි බව දන්නවා එතනම නිරුද්ධන ආකාරයක් දකිනවා මේකට කියන ආයතන කුසලතාවය කියලා skillfulness in senses spheres කියන එක දැන් ඔහු යමක් දැස බලනකොට ඇහෙනකොට ගඳ සුවඳ දකින්නකොට ඔහු දන්නවා මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධන ආකාරය කියලා දකිනවා. ඒව කලින් තිබෙන මෙතෙන්ට ආව නෙවෙයි. ඇහැට දකින්න රූපය, කනට ඇහෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, හිතට දැනෙන සිතුවිලි කලින් තිබිලා අර ප්ලේන් එක දිගට උඩ යානයේ තිබෙන පොලිමට එක එක බස්සනවා කියනව නෙවෙයි. මේව හැම මොහොතෙම අලුතෙන්ම හටගෙන එතනම නිරුද්ධන ආකාරය දකිනවා. හේතු ඇති කල්ලි අතීත හේතු බලපෑමක් තියෙන අලුතෙන් ඇතුළේ නෙවුණා නෙවෙයි. නමුත් අතීතයේ ඒ විදිහටම වර්තමාට එනවා නෙවෙයි. මේක තමයි මේක තමයි සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ ආයතන කුසලතාවය කියන්නේ මේක. එක ආයතනයකින් ගන්න දේ අනිත් ආයතනෙට යන්නේ නැහැ එහෙම. අපිට හිතෙන ඇසෙන් දකින්න රූපය අතිනොත් අල්ලන්න පුළුවන්, නාසිනොත් ගනසොඳ බලන්න පුළුවන්, දිවෙනොත් රසත් බලන්න පුළුවන් කියලා අපි හිතන්නේ. නමුත් එක ආයතනයකින් ගන්න දේ ඒ ආයතනයට විතරයි. ඇසෙන් ගන්නේ වර්ණ රූපේ විතරයි. කයි ස්පර්ශ කරනකොට සතර මහා භූත රූප, දිව ස්පර්ශ කරනකොට ඊට පස්සේ එන සතර මහා භූත රූප මේ වගේ එක එක ආයතනයෙන් ගන්න එක වෙනස්. එකම දේ නෙවෙයි හැම එකටම යන්නේ. වතුර බේසමක වතුර ටිකක් දාලා මූණ බලනකොට ඔබේ මූණ වතුර බේසමේ පේනවා. ඒ පේන රූපයේ වර්ණ රූපයේ ඒ ඇහැට පෙන ඔබේ රූපය පුළුවන් අල්ලන්න. අත දැම්මත් මොකක්ද අහුවෙන්නේ? රූපයද? වතුරයි අහුවෙන්නේ. ඒ ඇහැට දකින්න රූපය ඔබට පුළුවන් දිව ගන්න. රස බලන්න පුළුවන්ද? දිවෙන් රස බලන්න බෑ. කනෙන් අහන්න අනිත් ආයතන කිසිමකින් ගන්න බෑ ඒක. මන ආයතනෙන් උණ අරමුණු කරන්න පුළුවන්. නමුත් ඒ ආයතනෙන් කරන ක්‍රියාවගේ වෙනස්. අපේ සියලුම අත්දැකීම් මෙහෙම. මේක මයික් එකක් කියන එක මනසට එන දෙයක් මිසක් මේක හැටෙන දෙයක් නෙවෙයි, හැට වර්ණ රූපේ විතරයි. යම් කිසි කෙනෙක් දැක්කහම වර්ණ රූපේ විතරයි එන්නේ. දරුවේ කියන්නේ මේ මගේ තාත්තා කියලා, ස්වාමි පුරුෂය කියන්නේ මේ මගේ මහත්තය කියලා, ඔබතුමාගේ අම්මා හිටියොත් කියන්නේ මගේ මේ දෙවනි පුතා කියලා. එක එක අය තමන්ට නිර්මාණය වෙන ලෝකෙින් නිර්මාණය කරගන්න එක. සිංහෙක් කවොත් කියයි හා හොඳට හවසට කෑම වෙලක් කියලා. එක එක අය ඒ තමන්ගේ ආයතන ලෝකයට සම්බන්ධ ලෝකයක් නිර්මාණය කරගන්න මිසක් මේක ඉස්සරම කාට සමාන ලෝකයක් නෙවෙයි. ඒතොට පිනුතුනි මෙන්න මේක දකින්න එක තමයි මේ දර්ශනයෙන් කරන්නේ. ආයතන කුසලතාවය කියන්නේ මේක. මේ ආයතන කුසලතාවය ඇති කරගත්තොත් ඇතිවන ප්‍රතිඵලය ගැන ඊළඟට විස්තර වෙනවා. ආයතන කුසලතාවය ඇති වෙච්ච කෙනා ඇති නවතින්නේ නැහැ පිනුතුනි. ඊට පස්සේ ඔහු බොජ්ජංග ධර්ම මෙනෙහි කරනවා. සති සම්බොජ්ජංගයේ ධම්ම විජේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්මය ඇති බොජ්ජංගය ඇති බවට දන්නවා, නැති එක නැති විදිහට දන්නවා, නූපං එක ඇති වෙන විදිහ දන්නවා, ඇති වෙච්ච එක වර්ධනය වෙන ආකාරයක් දකිනවා. දැන් ඔහු එන්න එන්නම මේ ආධ්‍යාත්මික ගමනේ ඉහළට යනවා. සතිය දිනු වෙලා ඒ සතිය සම්මා සති සති සම්බොජ්ජංග මට්ටමට ඉහළට දිනු වෙනවා. සම්පූර්ණයෙන්ම නිවනට හේතු වෙන ඔහු අවශ්‍ය කරන දෙපන්ස් ටික දැන් අරගෙන ඉන්නේ. ඔහු සම්පූර්ණයෙන්ම බොජ්ජංග සමග දැන් ජීවත් වෙන්නේ. ඊළඟට ඔහු දකිනවා ඇසට රූපයක් හට ගන්නවා නම් ඒකෙන් යම් කිසි ආසාවක් ඇති වෙනවා නම් ඊට දාලා ඔක්කොම ටික ඊට සම්බන්ධ වෙන ආකාරය දකිනවා. ඇහැ රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සය වේදනා, රූප සංඥා, රූප තණ්හා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාර කියන කරුණු 10ක් තියෙනවා. යම් කිසි ආසාවක් ඇති වෙනවා නම් මේ 10 ආශ්‍රිත තමයි ඇති වෙන්නේ. අපි නොසිතුවත් මේ ක්‍රියාකාරීත්ව වෙනවා. මෙන්න මේ ආයතන හරහා තමයි ඇති වෙන්නේ. ඒ තුනම තමයි නැති වෙන්නේ. එත් නිවිස මහාන නිවිසති. මෙන්න මේ ආකාරයක් දැකීමක දැන් ඔහු ධම්මානුපස්සනාවෙන් පුළුල් ලෙසම බලලා අවසානට යන්නේ මොකද්ද ඔහුට පේන්නේ? මුලින් කායන පස්සනාවෙන් පටන් ගත්තු කෙනා දැන් ඔහු එතන නවතින්නේ නැහැ. දැන් ඔහුට ඉතාම ගැඹුරින් ජීවිතය දකිනවා. කුමක්ද? ඇසෙන් රූපයන් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් දැක්කත්, දිවෙන් රසයක් වින්දත්, කයින් පහසක් ලැබුවත්, මනසට අරමුණක් ආවත්, මොකෙන් ආවත් එන්නේ මොකද්ද? ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධන ආකාරය දකිනවා. හටගත්තා නිරුද්ධ වුණා, නැත්නම් ආයතන හටගත්තා නිරුද්ධ වුණා, නැත්නම් නාම රූප හටගත්තා නිරුද්ධ වුණා කියලා දකිනවා. ඔහු දකින්නේ සමුදය විතරයි. මේ මට්ටමට එනකොට ඔහු සීලෙන් වා සම්පූර්ණයි, සමතයෙන් වා දිනු කලේ නිමෙතෙන් එනකොට ඔහු ඊට පස්සේ විදර්ශනාවත් එක්කම යහුවෙන්නේ. ඔහුගේ වැඩිපුර කාලය ගත වෙන්නේ සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානති කියනවා. හිත සමාධිමත් වෙච්ච කල්ලි යථා භූතය දකිනවා කියලා. නිකන් දකින්නේ නැහැ හිත සමාධිමත් වුණා කියලා. කලින් ඔහු සුතමේ ඥාණයෙන් සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව දැනගෙනයි වැඩේ පටන් ගත්තේ. මැට් එක අතරනම් පටන් ගත්තේ නිකන් නෙවෙයි. හිත සමාධිමත් වෙනකොට සමාහිතෝ භික්ඛව යථා භූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වෙනකොට ඔහුට මතක් වෙන්නේ මොකද්ද? ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප පටිසම්පාද වශයෙන් කුමන හෝ ක්‍රමයකින් මේකේ සමුදය බලනවා. හටගත්තා නිරුද්ධ වුණා, හටගත්තා නිරුද්ධ වුණා, ආයතන විදිහට හටගත්තා නිරුද්ධ වුණා, නැත්තම් ස්කන්ධ විදියට, නාම රූප විදියට, අවිද්‍යා පත්‍ය සංඛාරා විදියට මේ කුමන ක්‍රමයකින් හරි ඕ බලනවා. ඒ කුමක් බැලුවත් මේ හැම දෙයකම පේන යථාර්ථය මොකද්ද? අහුත්වා සම්බුතං හුත්වාන භවිසති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. සිතවිල්ලක් ආවම දන්න මේක කලින් තිමිච්ච එකක් නෙවෙයි. මේ මොහොත හේතුවට කලින් දරුව ගැන වෙන්න පුළුවන්, අම්මා ගැන වෙන්න පුළුවන්, රැකියාව ගැන වෙන්න පුළුවන්. මෙන්න මේ යථාර්ථය තුල තමන් ඉන්නවා. හැබැයි හිටියා කියලා බය වෙන්න එපා. හෙට රැකියාවට නොගිහින් ඉන්නේ නැහැ. හෙට දරුවෝ ඉස්කෝලේ නොයවෙයි නැහැ. ඒවත් කරනවා. ඔහු සම්මුති ලෝකයේ තුල ඉඳගෙන මානසික ආධ්‍යාත්මික ලෝකයේ තුල ඔහු පියුමක් වගේ පද්මෝපමාවෙන් විලක තියෙන පියුමක් මඩේ වතුරත් එක්ක ඒ මලේ නැට්ට තිබුණට මල තියෙන්නේ වතුරෙන් මඩෙන් ඉක්මලා ලස්සනට සුවඳවත් පිරිසිදුවට මල තියෙනවා. අන්න ඒ වගේ මේ සමාජයේ නැමැති මඩවලේ වතුරවලේ තමන් හිටියත් තමන් පියුමක් වගේ ඒ සමාජයේ තියෙන අයගේ කෙලෙස් නොගටි තමන් ඉන්නවා. අන්න එහෙම ඉන්නකොට තියෙන අත්දැකීම ගැන ඉන්ද්‍රිය බාන සූත්‍රයේ දැක්වෙනවා. ඔහු ගැසට රූපයක් එනකොට ඒ රූපය අරබය ඇති වෙන මනාපාමනාප දුරු වෙන්න ඔහුට ගත වෙන කාලය කොහොමද? හරියට ඇසි පින ගහන මොහොතකදී ඒ පිනොඳ ඇතිවන කෙලෙස් ටික දුරු වෙන ඔහුගේ. කනෙන් ශබ්දයක් අහලා ඒ ඇතිවන ප්‍රියමනාපව දුරු වෙන කොච්චර කාලයක්ද ගත වෙන්නේ? හරියට අසුරුසනක් ගහන මොහොතකදී ඒක ඇතිවන ප්‍රියමනාප දුරු වෙලා හිත උපේක්ෂා සාගත වෙනවා. නාසිරෙන ගඳ සුවඳ හරියට නෙළුම් පතක ඇලවෙච්ච නෙළුම් පතකට වතුර බිඳක් දැම්මම ඉක්මනට පාලිහට වැටෙනවා වගේ ඊටාම ඉක්මන මොහොතකින් නාසිරෙන ගඳ සුවඳ ගැන තියෙන මනාපමනාප දුරු වෙලා හිත උපේක්ෂා සාගත වෙනවා. දිවට එන රසය ගැන කියන්නේ හරියට දිව කෙලවරේ තියෙන කෙල පිඬක් නික්මෙනවා වගේ ඊටාම ඉක්මනින් දිව රබය රසය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රියමනාප බව දුරු වෙලා හිත උපේක්ෂායි පිරෙනවා. කය ගැන කියන්නේ ශක්මත් පුරුෂයෙක් අතක් දිගු කරන නමන වගේ වේලාවකදී. මනස ගැන කියන්නේ රත් වෙච්ච ගිනි කබලකට යකඩ කබලකට වතුර බිඳක් දැම ඉක්මනටම දිය වෙන වගේ හිතට ඇති වෙන රාග දේශ දුර වෙලා හිත උපේක්ෂා සාගත වෙනවා. ඒ පිනොතුනේ මඟඵලලාභී කෙනෙක් නෙවෙයි සාමාන්‍ය කෙනෙක් ගැන මේ කියන්නේ. හොඳට ධර්මය අහපු උපරිම ලෙස සිහි පිටවා ගන්න කෙනාගේ ලක්ෂණය. සේක පුද්ගල ගැන කියන්නේ මේ වගේ ආරමුණු වෙනකොට ඔහු අට්ටි යති හරා යති jigujjati කියපු විදියට ඔහු පිළිකුලට ලැජ්ජාටපත් වෙනවා. අනේ මං වගේ ශ්‍රාවකෙකුට මේව හොඳ නෑ කියලා. හිතට රාගයක් එනකොට, කවුරු හරි ගැන අමනාපයක් එනකොට, බාහිර රූපයක් ගැන හිත බැසගෙන මෝහෙන් ඉන්නකොට තමටම ලැජ්ජයි. අයියෝ දැන් මම මුලා වෙලා නේද ඉන්නේ කියලා. ඔහු වහාම උපේක්ෂාටපත් වෙනවා. බාහිර ඉන්ද්‍රිය පුද්ගල ගැන කියන කොහොමද? සම්පූර්ණම හිත වසන් කරගත්තු කෙනාගේ ලක්ෂණය මොකද්ද? ඔහුට ඕනනම් පිළිකුල් දේ පිළිකුල් හැටියට මොනනම් මෙහෙ කරන්නත් පුළුවන්. පිළිකුල් දේ නොපිළිකුල් හැටියට මෙහෙ කරන්නත් පුළුවන්. පිළිකුල් දේ උපේක්ෂාෙන් මෙහෙ කරන්නත් පුළුවන්. නොපිළිකුල් දේ නොපිළිකුල් විදිහට මෙහෙ කරන්න, ලස්සන දේක් ලස්සන විදිහට මෙහෙ කරන්න පුළුවන්. ලස්සන දේක් දෙතිස් ගුණපේ විදිහට නැත්නම් ධාතු විදිහට මෙහෙ කරන්න පුළුවන්. නොපිළිකුල් දේ උපේක්ෂාෙන් වින්න ඕන නම් එහෙමත් ඕනත් කැමති නම් කරන්න පුළුවන්. සම්පූර්ණ තමන් කැමති විදිහට තමන්ගේ මනස තමන් පාලනයට යරත් කරගෙන මෙන්න මේ වෙන පුද්ගලයාගේ ලක්ෂණය තමයි කිංසුකෝපම සූත්‍රය විස්තර කරන්නේ. කිංසුකෝපම කියලා සූත්‍රයක් තියෙනවා. එක්තරා දූතයෝ දෙන්නේ මාර්ගය දිගේ දොරටුවක් හරහා පණිවිඩයක් අරන් යනවා නගර මැද ඉන්න නගර හිමියාට. නගර මැද ඉන්න නගර හිමියාට පණිවිඩය දීලා ඔහු ආපු පාරෙන් ආයේ ගේට්ටුවෙන් පිට වෙලා යනවා. මේකද කියන්නේ? මේකද කියන්නේ? මේකනේ රහතන් වහන්සේගේ අත්දැකීම නැත්තම් උපරිම ලෙස සිහින් ඉන කෙනාගේ මානසික තත්ත්වය මේ කියන්නේ. ඇසාදී ආයතන වලින් අරමුණක් එනකොට නිතරම තමයි සිහියෙන් නොනින් නම් ඉන්නේ, සමත විදර්ශනාවෙන් නම් ඉන්නේ, ආරෂ්ණංගික මාර්ගයේ ඔස්සේ මේ ඉන්ද්‍රිය වලින් ඇතුළු වෙලා නගර මැද ඉන්න නැත්තම් පටවියාපෝ තේජෝ වායෝ කියන මේ ශරීරයේ මත යැපිලා ඉන්න අතරමං හන්දියේ ඉන්න විඥානේ නැමැති නගර හිමියාට මේ පණිවිඩය දීලා ආපු පාරෙන් යනවා. ඒ කියන්නේ දෙටේ දෙට මත්තන් කියන එක දැක්කනම් දැක්ක විතරයි, දැකපු දේ අනිත් ආයතනයකින් ගන්න පුළුවන් කියලා අල්ලන්නේ යන්නේ නැහැ. අල්ලන්නේ නැහැ කියන එකනේ අවිද්‍යාවෙන් අල්ලන්නේ නැහැ කියන එක. බැරි වෙලාවත් අවිද්‍යාවට ගියොත් වෙන්නේ මොකද්ද? නගර මැද ඉන්න නගර හිමියා වෙනත් පාරකින් අරගෙන එළියට යනවා. එළියට ගියොත් ආයි එවන්නේ නැහැ. ආයෙත් ඔහුගේ යට කඩු කුඩු කොල්ල තමයි නවත්තන්නේ. බාහිර රූපය තුන ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එතකොට බුදුදහමෙන් මේ දර්ශනය කියලා කියන්නේ ඒ ආපු පාරේම යන විදියට උපරිම ලෙස සිහි පිටවා ගන්න, මේක තමයි අවසාන පරමාර්ථයට ළඟා වීම කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට යන්නට එකාතකින් සීලය පිරිසිදු වෙන්නට ඕන, දැක්ම ඍජු වෙන්නට ඕන, අඛණ්ඩව කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය ධර්මාදාන ප්‍රතිපදාවේ යෙදෙමින් අඛණ්ඩව සමත විදර්ශනාවන්හි යෙදෙන්නට ඕන. උපරිම ලෙස තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නට ඕන මේ දුක නිදහස් වෙන. මේක part time job එකක් වගේ කරන්න බෑ. සම්පූර්ණයෙන්ම තමන් ඇඳුම අඳින එකේ ඉඳන් කොණ්ඩේ පීරන එකේ ඉඳන් සෙරෙප්පු දෙක දැමීමේ ඉඳන් හැම දෙයක්ම තමන් මෙන්න මේ සිහිනේ ඉස්සරහා තියාගෙන කරන්න ඕන. තමන් කරන කිසිදු දෙයකින් තමන්ගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න ඇති නොවන විදියට ක්‍රියා කරන්නට තමන් දක්ෂ වෙන්නට ඕන, තමන් අවංක වෙන්නට ඕන. මෛත්‍රිය කියන එක තමන්ගේ gedara ඉඳන් අනිත් හැම තැනදීම තමන් හැසිරෙනකොට උපරිම ලෙස මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් හැසිරෙන්නට ඕන. ඊට ලැබෙන හැම අවස්ථාවකදීම සමත විදර්ශනා වැඩි වීමට ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නට ඕන. නිතරම තමාමේ අහපු දේ චින්තාමය ප්‍රඥාවෙන්, සිතලින් සිතමින් භාවනාමය ප්‍රඥාවෙන් ප්‍රකට කරගන්නට උත්සාහ ගන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට ලැබිච්ච කාලය මෙතනින් අවසන්. ඊට වඩා අපිට වෙලා නැති. ඉතින් ඉදිරි දවසකදී අපි නැවත මුණ ගැහුණොත් අපි සාකච්ඡා කරමු. අද සාකච්ඡාවේ දේශනේ හරය හෑන්ඩ්අවුට් එකක් විදිහට ඔබට ලැබෙනවා. අර මේ සුදු තියෙන කැමතිය ගන්න. එක ගැදරකට එකක් ගන්නවා වගේ තමයි දෙන්නේ නැත්තේ මම හිතන්නේ. නැති අය ෂෙයා කරගන්න. නැත්තම් ඊමේල් එක අපේ හාමුදුරංගෙන් ඉල්ල ගන්න. PDF එකක් විදිහට තියෙනවා. ඒක සමන් අරගෙන කියවන්න. හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි. ඉනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සෙන්දේයාය තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සෙන්දේයාය තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්තේ සින්දියා. එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕන ලබන මාස සිල් ගන්න තියෙන තුන් වෙනිදා සාමාන්‍යයෙන් මතකද? එහෙනේ. හැබැයි මේ කඨිනපීඨා මාසේ හරියට කවද රැඳිලා හාමුදුරුවනේ ඒ නිසා මම හිතුවා සූමෛන්ද්‍රායක අපේ කඨිනපීඨකමින් එහා ඊළඟ සුමානිට දාන්න ඒ කියන්නේ තාපත 17